සංසාර සාරෝග විනීතනිසම් සන්නීත සාතං සුචිසාරදීසම් සන්ධීරකං සොන්න තනුපලාසම් සංලාපදේසින් පනමේ බෙසාසම් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස මාතා පෙන්ති බරං ජන්තුං කුලේජෙන්ටා පජායිනම් සන්නං සකිල සම්බාසං තේසුනෙයප් පහායිනම් මංචේර විනයේ යොන්තං සංචං කෝදා බිබුන්නරං චං වේ දේවා තාවතින්සා ආහු සම්පුරිසායිතීති ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි අද දින සරච්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේහි රැස්වුණු මේ පින්නතුන් සතිපදා සිදු කෙරෙන ආගමික වැඩසටහන් වලට සහභාගී වෙන අවස්ථාව මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට හුඟකන් දීමටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ශ්‍රවණය කරනවායි කියලා කියන්නේ අපි සසර කළා වූ මහා පින්කමක ආනිසංශය ඉෂ්ට විපාකයක් අපේ ප්‍රතිඵල ලබන අවස්ථාව. ඒක පින්නතුනි වසර ගානක ප්‍රතිඵලයක් නෙවෙයි. ඇතැම් විට ආත්මභව සිය ගානක ඇතැම් විට කල්ප ගානක අපි කරපු පින්කම්වල අපි කළා වූ ප්‍රාර්ථනාවල ප්‍රතිඵලයක් ඔබ මේ අද භුක්ති විඳින අවස්ථාව. මේ පින්නතුන් දන්නවා ඔබ ජීවිතයේහි හුඟක් මහන්සි වෙලා ඉගෙන කියාගෙන ඔබට රැකියාවක් ලැබෙන අවස්ථාවකදී ඒ රැකියාව ලැබෙන අවස්ථාව වන විට ඇතැමිට ඔබ උපාධියක් අරගෙන ලොකු පුහුණුවක් ලබලා ඇතැමිට අවුරුදු 15ක් 20ක් 25ක් මහන්සි වෙලා තමයි ඔබ රැකියාවක් ලබා ගන්නේ. ඒ රැකියාව ලබන දිනය වන විට ඔබ ඊට පිටුපස්සේ වසර ගානක ප්‍රතිඵලයක් තමයි ඔබ භුක්ති විඳින්න යන්නේ. අලුතෙන් රැකියාවක් ලබනකොට ඔබ හුඟා සතුට වෙනව නේද? බොහොම වෙහෙස මහන්සිය ලැබපු ජයග්‍රහණයක් කියලා. පින්නතුනි ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම් ඔබ බුදුරජාණන් වහන්සේගේ සරත්ඥානය පිළිගන්නවා නම් පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවායි කියලා කියන්නේ අර අවුරුදු 18ක 20ක 30ක ජීවිතේ ලැබපු ජයග්‍රහණයක් නෙවෙයි. අපේ සැබෑලෙසම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවාය කියලා කියන්නේ ඒ ප්‍රතිඵලය පින්නතුනි ආත්ම භව සිය ගානක ඇතැම් විට කල්ප ගානක ප්‍රතිඵලයක්. අන්න ඒ ප්‍රතිඵලය නිසා බුදුදහමේ කියනවා ධර්ම ශ්‍රවණය කිරීම සවනානුත්තරිය කියලා. අපේ කන් දෙකෙන් අහන, කන් දෙකෙන් අපි ලබන ඉහළම ප්‍රතිඵලය තමයි සද්ධර්මය ශ්‍රවණය කිරීම කියලා. පින්නතුනි, ඒ සද්ධර්මෙන් මොකක් ගැනද අපට කියන්නේ? ඒ සද්ධර්මෙන් අපට කියන්නේ පින්නතුනි, ජීවිතේ වඩාත්ම සතුටෙන් ඉන්න ක්‍රමය. ඒ සද්ධර්මය තුලින් අපට කියන්නේ කොහොමද දුකෙන් නිදහස් වෙන ක්‍රමය කියලා. පින්නතුනි, අද අපි දුකෙන් නිදහස් වෙන්න කියලා මොනවද කරන්නේ? අද අපි දුකෙන් නිදහස් වෙන්න කියලා කරන්නේ ඉගෙන කියා ගන්නවා, රැකියාවක් කරනවා, දරුවෝ ටිකක් පෝෂණය කරනවා, ගේ දොර දිනු කරනවා, අපේ රූපේ ලස්සනට තියා ගන්නවා. අද අපි ජීවිතයේ සතුට ලබන්න කියලා, ජීවිතයේ දුකෙන් නිදහස් වෙන්න කියලා මේ ටික තමයි අද අපි කරන්නේ. පින්වතුනි, බුදුහාඳුරන්ගේ දහම ශ්‍රවණය කරනකොට අපි මේ දේවල් නොකර ඉන්නවද? මේ දේවල් කරනවා, දැනටත් වඩා හොඳට කරනවා. බුදුහාඳුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න කරන්න අපි හොඳට ඉගෙන ගන්නවා. බුදුහාඳුර දේශනා කළා දරුවන්ට හොඳට උගන්වන්න කියලා, සිප්පන් සික්ඛාපෙන්ති කියලා. ඉගෙන නොගෙන ඉන්න හොඳට ඉගෙන ගන්නවා. ඇතැමිට දැනට වඩා උපාධියක් ගන්න උත්සාහ කරනවා, ධර්මයේ දන්න කෙනා නොදන්න කෙනාට වඩා. ඒ වගේම දරුවන්ගේ යුතුකම් නොකර ඉන්නවද? දරුවන්ගේ යුතුකම් දැනටත් වඩා හොඳට අපි කරනවා. මිල මුදල් හරි හම්බ කර නොකෙන ඉන්නවද? දැනටත් වඩා හොඳට මහන්සියලා අපි හරි හම්බ කරනවා. බුදුහාමුදුරුවෝ තමයි පින්නතුනි හුඟක්ම මහන්සි වෙලා වැඩ කරන්න, රැකියාවල් කරන්න කියලා දේශනා කළේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, සේදා වක්කිතේහි බාහ බල පරිචිතේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි කියලා. දහඩිය මුගුරු වගුරුවල මහන්සි වෙලා උත්සාහයෙන් ඉගෙන ගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහුවට පස්සේ අපේ ගෙදර අපේ ජීවිතය අසාර්ථක වෙනවද? පින්නතුනි, දැනටත් වඩා හොඳට සාර්ථක වෙනවා. දැනටත් වඩා අපේ ස්වාමි භාර්යාවන්ට හොඳට සලකනවා. බුදුහාමුදුරුවෝ තමයි ඊටහාම නිවැරදි විදියට කොහොමද තමන්ගේ ස්වාමි දියණියට සලකන්නේ කියලා කිව්වේ. බුදුහාමුදුරුවෝ තමයි බිරිඳට දේශනා කළේ කොහොමද තමන්ගේ ස්වාමියට හොඳට සලකන්නේ කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කළා ස්වාමියෙකුට කොහොමද තමන්ගේ භාර්යාවට සලකන්නේ කියලා. පින්නතුනි, සාමාන්‍ය ආහාර පාන ටික දීම විතරක් නෙවෙයි, ස්වාමි දියණියක් ඉන්නවා නම්, බිරිඳක් ඉන්නවා නම්, ඒ බිරිඳට ආභරණ, ඇඳුම් පැනඳුම් ආදිය තරම් දෙන්න කියලා තියෙනවා. පින්නතුනි, වෙන කිසිම දහමක එහෙම කියලා තියෙනවද? ඒ තරම්ම ගෘහස්ත ජීවිතය අගය කළා තියෙනවා. ඒ තරම්ම සාර්ථක සුහද ජීවිතයක අගය බුදුදහම තුළින් වර්ණනා කළා තියෙනවා. හැබැයි පින්නතුනි, ඒව දේශනා කරන අතරින් බුදුදහම තුලින් වඩාත්ම ගැඹුරු දහමකුත් දේශනා කළා තියෙනවා. මෙන්න මේ ගමන් මඟ පැහැදිලිව දැනගත්තොත් තමයි පින්නතුනි අපි ජීවිතයේ සැබෑ ඵලය ගත්තා වෙන්නේ. ඇයි ඒකට හේතුව? දැන් අපි සතුට ලබන්න කියලා කරන දේවල් වල ස්වභාවය මොකද්ද? දැන් අපි සතුට ලබන්න කියලා අධ්‍යාපනය ලබනවා. ඒ අධ්‍යාපනය ලැබලා අපි රැකියාවක් ගන්නවා. ඒ රැකියාව අපි හැමදාම කරනවද? කාලයක දිය රැකියාවෙන් අපි විශ්‍රාම යනවා. ඒ වගේම අපි සතුට ලබන්න කියලා දරුවෝ ටිකක් හදනවා. ඒ දරුවෝ හැමදාම තමන්ගේ ළඟ ඉන්නවද? හැමදාම ඔබ කියන විදියට ඉන්නවද? ඒ දරුවෝ ටිකෙන් ටික ලොකු වෙනවා, ඉගෙන කියා ගන්නවා, වැඩිවියටපත් වෙනවා. ඒ දරුවෝ බෙන් නිදහස්සල යනවා. ගිහිල්ලා මව්පිය දෙන එකදී මල් ටිකක් අරන් එයි. ආ, මිය ගියාට පස්සේ පෑන් වඩලා පින් අනුමෝදන් කරයි. ඒ වගේම පින්නතුනි, අපේ රූප සම්පත්තිය ගැන අපි හුඟක් විශ්වාසය තියලා ඉන්නවා. අපේ රූපය හුඟක් ලස්සනයි කියලා අපි හුඟක් ආඩම්බර වෙනවා. රූපය හුඟක් ලස්සන කාලේ දවසට වාර ගාන කණ්ණාඩි ළඟට යනවා නේද? එහෙම යන අපි ටිකෙන් ටික ඒ යන වාර ගාන ටිකෙන් ටික අඩු වෙනවා. රූපය ලස්සන අඩු වෙන්න ඒ වාර ගාන ටිකෙන් ටික අඩු වෙනවා. අපි හුඟක් විශ්වාසය තියලා හිටිය ශරීරය පින්නතුනි ටිකෙන් ටික දුර්වල වෙනවා. ටිකෙන් ටික වියපත් වෙනවා. ටිකෙන් ටික ලෙඩ දුකකට පත් වෙනවා. ටිකෙන් ටික මරණය කරා ළඟා වෙනවා. ඒ වගේම පින්නතුනි, අපේ ජීවිත කාලයක් වෙහෙස මහන්සිල ලැබපු ධනය, අපේ ඉඩම, අපේ ගෙදර අපට හැමදාම අයිති වෙනවද? පින්නතුනි, අද අපට අයිති ගෙදර මීට අවුරුදු ගානකට කලින් වෙන කෙනෙකුට අයිති. ඒ වගේම අවුරුදු තව 10කින් 20කින් වැඩි මුනොත් 100කින් ඒක ඔබට අයිතිද? ඒක පින්නතුනි අපට අයිති නෑ. ඒ වගේම අද අපි පරිහරණය කරන ශරීරය අවුරුදු තා වැඩි මොන 100ක් වෙනකොට මේ ශරීරය කොහෙද තියෙන්නේ? දැන් අපි මේ පරිහරණය කරන මේ අතපය කොණ්ඩය නියපොතු දිහා බලන්න හොඳට. මේ අද Tamanට කියලා තියෙන මේ ශරීරය වැඩි මොනක් අවුරුදු 100කට පස්සේ කොහෙද? මේ ශරීරයේ පොළොවට එකතු වෙලා දූවිලි බවට වැලිකට බවට පත් වෙලා මේ අපි කාගේ ශරීරවල ස්වභාවයම. පින්නතුනි මෙන්න අද අපි පරිහරණය කරන මෙන්න අද අපි විශ්වාසයේ තියලා තියෙන දේවල් වල අනාගත ඉරණම. මෙහෙම ඉරණමක් කියලා මේ ජීවිතේ දාලා කැලයට යන්නේ කියලා බුදුදහමෙන් කොහෙවත් කියන්නේ නැහැ. මේ ජීවිතේ වඩාත්ම සාර්ථකව ගත කරන ගමන් දැනට ඔබ කරන යහපත් කටයුතු පොඩ්ඩක්වත් අඩු නොකර ඒව දැනටත් වඩා හොඳට සාර්ථකව කරන ගමන් දැනට වඩා වඩාත්ම ඉහළින් මානසිකත්වයකට පත් වෙන්නේ කොහොමද? වඩාත්ම ඉහළින් තමන් සතුට ලබන්නේ කොහොමද කියන එක බුදුදහම තුලින් දේශනා කරලා තියෙනවා. පින්නතුනි ලෝකයේහි ධර්මාවබෝධයට පත් වෙන ක්‍රම දෙකක් තියෙනවා. ලෝකයේ ප්‍රඥාව ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි යම් කිසි කෙනෙක් ඒ තැනැත්තාගේම නුවණින් ප්‍රඥාව ලබන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ප්‍රඥාව ලබන්නේ නිවන් දකින්නේ. ඒ ක්‍රමය ලේසිද? ඒ ක්‍රමයේ පිනුතුනේ ලේසි ක්‍රමයක් නෙවෙයි. ඒක හිතා ගන්නවත් බැරි අමාරු දුෂ්කර මාර්ගයක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේම ඥානෙන් ධර්ම අවබෝධය කිරීම. ඒක ඊටාම දීර්ඝ කාලයක විශාල පරිත්‍යාගයක ප්‍රතිඵලයක්. පිනුතුනි තව ක්‍රමයක් තියෙනවා ධර්ම අවබෝධයට පත් වෙන. ඒ ක්‍රමය කොහොමද? ඒක තමයි ශ්‍රාවකයෙකු වශයෙන් රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් ධර්ම අවබෝධයට පත් වෙන ක්‍රමය. රහතන් වහන්සේ කෙනෙක් ධර්ම අවබෝධයට පත් වෙන කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා ඒ අවබෝධ කරගත්තු ඒ දැනගත්තු ධහම ජීවිතයට ප්‍රායෝගික කළා ධර්ම අවබෝධයට පත් වීම. පින්නතුනි මේ ක්‍රමයේ තරම් අමාරු නෑ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කරන දේ තමයි අමාරුම දේ. ඒ නිසා ශ්‍රාවකෙක් වශයෙන් පින්නතුනි අපි හුඟක්ම වාසනාවන්තයි බුද්ධෝත්පාද කාලයක ඉපදෙලි ණය හැටියට අපට සම්පූර්ණ නිවන් මඟ සම්පූර්ණ මැප් එක අපේ අතට දීලා තියෙනවා. පින්නතුනි මේක හරියට අපි කියවල බැලුවොත් පින්නතුනි බුදුහාඳුර කෙරෙහි දැනට වඩා අපි හුඟක් ගෞරව දක්වනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ දහම පිළිපැදීම අපේ ජීවිතේ හැම කටයුත්තකම වඩා ඉස්සරහින් අපි තියාගන්නවා. අපි කරන හැම දෙයක්ම පින්නතුනි සම්මා දිට්ඨිය පෙරමුණේ තබාගෙන දුකෙන් නිදහස් වීමේ මාර්ගයේ ඉදිරියෙන් තියාගෙන වඩාත්ම ජීවිතේ සතුට ලබන ක්‍රමයේ ඉදිරියෙන් තියාගෙන අපේ ජීවිතය අනිත් හැම දෙයක්ම ගොඩනගා ගන්නවා. එහෙම කරයි කියලා පින්නතුනි දැන් කරන දේවල්ට බාධාවත්ද? දැන් කරන දේවල්ට කිසිම බාධාවක් නැහැ. දැන් කරන දේවල් පින්නතුනි දැනටත් වඩා හොඳට සාර්ථකව කරනවා. දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. ලෙඩ දුක් අඩු වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. මියගිය ඥාතීන්ගේ ආශිර්වාදය ලැබෙනවා. තමන් මේ යන ගමනේ ප්‍රතිඵලයක් විදියට. අන්න ඒ ගමන් මගේදී පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කළා මිනිසෙක් වශයෙන් කොහොමද සාර්ථක වෙන්නේ කියලා. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කළා මිනිසයන්ටත් වඩා ඉහළට යන්නට දෙවියෙක් වෙන්න ක්‍රමයේ මාර්ගයක් දේශනා කළා. ඒ වගේම දේවලෝකයේ ඉක්මවලා බ්‍රහ්මයෙක් වෙනවා නම් ඒ බ්‍රහ්මයෙක් වෙන මාර්ගයක් දේශනා කළා. ඒ විතරක් නෙවෙයි. මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය කියන මෙන්න මේ තුන් ලෝකයේ ඉක්මවලා ඒ තුන් ලෝකයට මොඩා ඉහළට යන ක්‍රමයකුත් බුදුදහම තුල දේශනා කළා. පින්නතුනි මෙන්න මේ ක්‍රමය මෙන්න මේ මාර්ගය අපි තේරුම් ගත්තොත් තමයි මේකේ පළවෙනි පියවර තමයි සුතමීය ප්‍රඥාවෙන් දැනුම හැටියට මේක ලබන්නට ඕන. මෙන්න මේ දැනුම හරියට ලැබුවොත් තමයි පින්නතුනි අපි මෙතෙක් පාසල් ගිහිල්ලා විශ්වවිද්‍යාල ගිහිල්ලා අපේ ලැබපු දැනුමට සැබෑ ගෞරවය ලැබෙන්නේ මෙන්න මේ ක්‍රමය හරියට දැනගත්තොත්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඒ දහම චින්තාමය ප්‍රඥාවෙන් හිතලා හිතලා නිතරම ඒක හිතීම ජීවිතාංගයක් බවට පත් කරගත්තොත්. ඒ වගේම භාවනාමය ප්‍රඥා විදියට ඒක තමන්ගේ ජීවිතේම අංගයක් කරගත්තොත් පින්නතුනි එදාට තමයි අපි ලෝකේ ඉන්න වාසනාවන්තමයි වටපත් වෙන්නේ. එදාට පින්නතුනි අපි ගිහපු ඉස්කෝලේ නිසා අපිට ආඩම්බර වෙන දෙයක් නැහැ. එදාට අපි ගිය පාසලේ අපි ගිය විශ්වවිද්‍යාලය තැම්මිට අපේ පින්තූරේ හේල්ලනවා. මෙන්න අපේ විශ්වවිද්‍යාලෙන් ඉගෙන ගත්ත කෙනෙක් කියලා. සමහර විශ්වවිද්‍යාලවල එහෙම කරනවා. හොඳට දක්ෂ ශිෂ්‍යෝ ඉදිරියට ගියාම එහෙම කරනවා. පින්නතුනි අද අපි ගෞරවය ලබන්නේ අපි පරිහරණය කරන දේවල් වලින්. අපි ගියපු පාසලෙන් අද අපි ගෞරවය බලාපොරොත්තු වෙන්නේ අපි ඉගෙනගත් විශ්වවිද්‍යාලෙන්. අද අපි බලාපොරොත්තු වෙන්නේ අපි අද ගෞරවය බලාපොරොත්තු වෙන්නේ අපි යන වාහනේ. පින්නතුනි ධර්මයේ හරියට දැනගෙන ඒ ධර්මය අපේ ජීවිතයට පරිහරණය කරවතින් එදාට පින්නතුනි අපි යන වාහනෙන් ගෞරවයක් අපට අවශ්‍ය නැහැ. වාහන කම්පැනිස් අපට වාහනයක් දෙනවා. ඒ වාහනය පාවිච්චි කිරීමේ ගොල්ලන්ට ගෞරවය. අපට ගෞරවයක් නෙවෙයි. අපි යන වාහනය පාවිච්චි දැන් ක්‍රීඩකයෝ එහෙම ඉන්නේ නේද? දක්ෂ කලාකරුවෝ ඉන්නේ නේ? ඇඳුම් මහන කම්පැනි වලින් එයාට ඇඳුම් නිකන් දෙනවා. එයාලගේ නමක් ගහලා. ඈ සපත්තු කම්පැනි වලින් එයාට සපත්තු දෙනවා නිකන්. එයාලගේ සපත්තු එක දාගන්න කියලා. වාහන කම්පැනි වලින් වාහන දෙනවා එයාට නිකන්. ඒ වාහන යන එක එයාට ගෞරවය. පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ මනුස්ස ලෝකයේ ගෞරව විතරක් නෙවෙයි පින්නතුනි. බුදුහාමුදුරන්ගේ ධහම පිළිපැදීම කියන්නේ මේ මනුස්ස ලෝකයේ ඉහළම ගෞරවය ලැබීම විතරක් නෙවෙයි. පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිපැදීම කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ පැත්තට හැරිලා වඳින මට්ටමට ඔබ ධහම තුලින් ඉහළට ගන්නවා. සක්‍ර දේවේන්ද්‍රය කියලා කියන්නේ දෙවියන්ගේත් නායකයා. දෙවියන්ගේත් රජතුමා. දෙවියන්ගේත් රජතුමා ඔබ පැත්තට හැරිලා වඳින මට්ටමට දෙවියන් ඔබේ පාමුලට ගේන තත්වයට බුදුදහම තුලින් ඔබව ඉස්මතු කළා තියෙනවා. පින්නතුනි මේ දහම කසිරිය මේක. ඒ නිසා එවැනි දහමක් අපට ලැබිලා තියෙන්නේ ඒක අවතක්සියට ලක් කරන්න එපා. උපතින් බෞද්ධ වෙච්ච පින්නතුන් බොහෝ විට දානමය පින්කම් කරනවා. අපේ බෞද්ධ පින්නතුන් විශේෂයෙන් ආසියානුකරව හුඟා දන් දෙනවා. නමුත් පින්නතුනි සීල භාවනා දෙක ගැන අපේ ලොකු හැඟීමක් නැහැ. විශේෂයෙන් භාවනා ගැන අපේ හැඟීමක් නැහැ. බටහිරට ආවට පස්සේ යුරෝපයට ගියාට පස්සේ ඒගොල්ලන් දාන සීල ගැන ලොකු හැඟීමක් නැහැ. ඒගොල්ලන් භාවනා පැත්තට. පින්නතුනි මේ තුනම සමගාමීව අපි කරන්න ඕන. දානය දෙනා වගේම සීල භාවනා දෙකත් අපි කරවතින් තමයි අපි සැබෑ ලෙසම බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. අන්න ඒ විදිහට අපේ ජීවිතය සඵල කරගන්නට අනුශාසනා කරන සූත්‍රයක් තමයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. අද අපේ මාතෘකාව තමයි සත්ත වත පද සූත්‍රය. මේ සූත්‍රයට දේව සූත්‍රය කියලා කියනවා. මේ සූත්‍රය ඇතුළත් වන්නේ සංයුත්ත නිකායෙහි සක්ක සංයුත්තේහි සූත්‍රයක් විදියට. දේවා සූත්‍රය සත්ත වත පද සූත්‍රය. මොකද්ද නම මේ සූත්‍රේ? ඔව් සත්ත වත පද සූත්‍රය. මේ සූත්‍රය කොයි පොතේ දෙන්නේ? සංයුත්ත නිකාය කියන පොතේ. පින්නතුනි මේ සූත්‍රයෙන් කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයා ඒ සක්‍ර පදවියට පත්වීම සඳහා මනුස්ස ලෝකයේදී පුරපු ගුණධම් හතක් ගැන මේ සූත්‍රයෙන් කියන්නේ. මිනිසෙක් වශයෙන් හිටිය කෙනෙක් තමන්ගේ ජීවිත කාලය පුරාම පුරපු ගුණධම් හතක ප්‍රතිඵලයක් විදියට ඔහු සක්‍ර පදවියට පත් වුණා. දෙදෙව් ලෝට අධිපති දෙවියන්ගේ නායකයෙ විදියට සක්‍ර පදවියට පත් වුණා. ඒ සක්‍ර පදවියට පත් වෙච්ච මේ සක්‍රයා ඒ තත්ත්වයට පත් වුණේ මනුස්ස ලෝකයේදී මේ ගුණධම් හත දවසක් දෙකක් නෙවෙයි. දිවි හිමියෙම පිළිපැදලා තමන් පිළිපැද්ද විතරක් නෙවෙයි අනිත් අයටත් මේක පිළිපදින උනන්දු කෙරෙව්වා. මොනවද මේ ලක්ෂණ හත? මේ හත තමයි අද ධර්මදේශනයේ මාතෘකාව. මීට කලින් පින්න තුන අහලා තියෙනවද? ඔව් අද මතක තියාගන්න ගුණධම් හතක් තියෙනවා. මේව සරල ගුණධම් කියලා Tamanට හිතෙයි. නමුත් පින්න තුන ඉතාම සරල සූත්‍රයක් අද අප සඳහන් කරන්නේ. හැබැයි අන්තිම වෙනකොට අන්තිම දක්වාම මතක තියාගන්න උත්සාහ කරන්න. මේ මතක තියාගන්න උත්සාහ කරොත් තමයි ඔබ දක්ෂ කෙනෙක් වෙන්නේ. ඔබ ලැබපු අධ්‍යාපනය, ඔබ ලැබපු උපාධිය, ඔබ ගියපු විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂා කරලා බලන්න පුළුවන් සූත්‍රයක් මේක. අපි අවසානයේදී බලනවා මේ ධර්ම දේශනාව ඉතාම අනුපිළිවෙලින් සඳහන් වන්නේ ඉතාම කෙටි වෙලාවෙ අපි ගන්නේ. නමුත් මේ අනුපිළිවෙලින් ඔබ මතක තියාගන්නට ඕන. ධර්ම දේශන අවසානයේදී ප්‍රශ්න අහනවායි. ඒ නිසා ඔබේ දක්ෂතාවය ඔබ පෙන්නුම් කරන්න, ඔබේ ඉගෙන අධ්‍යාපනය කොච්චර ඉහළ මට්ටමද කියලා ඔබ පෙන්නුම් කරන්න. පින්නතුනි, මේ සූත්‍රයෙන් දැක් වෙන ගුණ දහම් හතක්. පළවෙනි ගුණය තමයි මාතා පෙත්ති බරංජන්තුම්. අම්ම තාත්තා දෙන්න හොඳට පෝෂණය කරනවා මෙයා. සක්‍ර පදවියට පත්වීමේ ගුණාංග හතෙන් පළවෙනි ගුණය තමයි මොකද්ද? දෙමව්පියන්ව පෝෂණය කිරීම, දෙමව්පියන් බලාගන්න එක. පින්නතුනි, බුදුදහමේ ඊටාම වැදගත් කාරණයක් දේශනා කරනවා. කේවලා හේසා භික්ඛවේ සත්පුරුෂ භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම් තාක් ගුණධම් තියෙනවා නම්, ලෝකේ යම් තාක් මානව දහම් තියෙනවා නම්, ඒ සියලුම ගුණධම් වල, ඒ සියලුම මානව දහම් වල පදනම මොකද්ද? ඒ සියලුම ගුණධම් වල පදනම කළගුණ සැලකීම. ආධ්‍යාත්මික ගුණ වගාවෙහි තමන් මානසික දියුණුවක් කරා ඉහළට යනවා නම්, ඒ ඉහළට යන ගමන් මගෙහි තමන්ගේ ළඟ තියෙන මූලික පදනම තමයි යෝනිසෝ මනසිකාරය. මානව ගුණධම් වලින් ඉහළට යෑමෙහි පදනම තමයි කළගුණ සැලකීම. මොකද ලක්ෂණ දෙක? මානව ධම් වලින් ඉහළට යන්නේ ඒකේ පදනම මොකද්ද? කළගුණ සැලකීම, gratitude. ආධ්‍යාත්මික ගුණ වගාවේ මානසික දියුණුවෙන් ඉහළට යෑම තමන් ගැන බලන ලක්ෂණය මොකද්ද? යෝනිසෝ මනසිකාරයේ wise reflection, wise consideration කියලා කියනවා. පින්නතුනි, මෙන්න මේ දෙක තමන්ගේ දෑත වගේ තමන්ගේ මුළු මහත් ජීවිතය තුළම ශක්තිමත් කරගන්න ඕන. ඔබ අවංකව අනාගතයේ සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබ දිනපතාම එන්නෙන්නම සතුට වැඩි වෙන ගමන් මඟට යන්න බලාපොරොත්තු වෙනවා නම්, දිනපතාම දිනෙන් දින සතුට වැඩි වෙන ගමන් මඟක නම් ඔබ යන්නේ, ගමන් මඟක ඔබ යනවද කියලා බලන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද ලක්ෂණ දෙක? එකක්, ඔබ කළගුණ සලකන කෙනෙක් වන්නට ඕන. දෙවැනි ලක්ෂණය, යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම. හිතට කෙලෙස් ඇති නොවන විදියට හිත පරිස්සම් කරගන්න විදියයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකටද? හිත පරිස්සම් කරගන්න විදිය, හිත ලක්ෂණට තියාගන්න. එහෙන් දකින රූප වලින්, කනෙන් අහන ශබ්ද වලින්, නාසයට ගන්න ගඳ සුවඳ වලින්, මේ ඉන්ද්‍රියන් හයට එන අරමුණු වලින් ඔබේ හිතේ ලක්ෂණ නැති කරන්න දෙන්න එපා. බාහිර පේන රූප වලට, ශබ්ද වලට, ගඳ සුවඳ වලට, දැන් ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්න ආහාර පාන වලට, මේ කිසිම දෙයකට පින්නතුනි ඔබේ හිතේ ලක්ෂණ, හිතේ සතුට, හිතේ පිවිතුරු බව පැහැර ගන්නට දෙන්න එපා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මෙන්න මේ ගුණධම් දෙක දිනෙන් දින තමන් ළඟ ඉදිරියට යන්නට ඕන. එනිසා බුදුදහමෙන් පළමුවෙන්ම දේශනා කරන්නේ මේ කළගුණ සැලකීමේ පදනම කොයිතරම් තමන් අනාගතයේ මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියලා බලන පළවෙනි ලක්ෂණය තමයි, තමන් කොච්චර ගුණ යහපත් සංවලිය යුත් කෙනෙක්ද කියලා බලන පළවෙනි ලක්ෂණය තමයි කොහොමද අම්මට තාත්තට සලකන්නේ කියලා. පින්නතුනි, ඇතැමිට අපිට බැරි වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ හිතේ හැරි ඒ කළගුණ සලකන්න ඕනකමක් තමන්ගේ ළඟ තියෙන්නට ඕන. ඇතැමිට තමන්ගෙන් ඈත දෙමපි වෙන්න පුළුවන්. තමන්ගේ ළඟම තියාගන්න බැරි වෙන්න පුළුවන්. ඈත හිටියත් ජීවත් වෙනවා නම් පින්නතුනි, දෙමව්පියන් වෙනුවෙන් තමන්ගේ යුතුකම කරන්න. ඇතැමිට දෙමව්පිය ළඟ අඩුපාඩුකම් ඇති. ඔබට හරියට සැලකුවේ නැති වෙන්න පුළුවන්. ඔබට හරියට දේපළ හරියට සමසේ බෙදා නොදුන්න වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, ඔබට ඔබ මේ ලෝකෙට බිහි කිරීම මැති අම්මට තාත්තට සලකන්න. එනිසා මෙන්න මේ ගුණාංගයේ ටිකෙන් ටික තමන් තුළ වැඩි කරගන්න. එකක්, තමන්ගේ ළඟ ගුණධම් වැඩි වෙනවා. අනිත් එක මතක තියාගන්න හොඳට, ඔබ දරුවෝ හදන්නේ අනාගතයේ දරුවන්ගෙන් සැප සම්පත් බලාපොරොත්තු වෙන්නේද? ඒ දරුවන්ගෙන් දරුවෝ කොහොමද තමන්ට සලකන්නේ? හොඳට මේක මතක තියාගෙන අමතක කරන්න එපා. ඔබට ඔබේ දරුවන් සලකන්නේ ඔබ ඔබගේ දෙමව්පියන්ට සලකපු විදියට. දරුවෝ හොඳට බලාගෙන ඉන්නේ අම්මා තාත්තා දෙන්න කොහොමද ආච්චිට සීයට සලකන්නේ කියලා. ඒ නිසා වචනෙන් කිව්වට හරියන්නේ නැහැ. ආදර්ශයෙන් දරුවන්ට දෙන්න කොහොමද අම්මට තාත්තට සලකන්නේ කියලා. ඒ නිසා දරුවන්ට හොඳට ඉගැන්වුවට, දරුවෝ ඉහළ විශ්වවිද්‍යාලයට යවුවට, දරුවන්ට හුඟක් වියදම් කරාට විතරක් දරුවෝ තමන්ට ඒ විදිහට සලකන්නේ නැහැ. දරුවෝ තමන්ට සලකන්නේ ඒ දරුවන්ගේ ආච්චි සිය දෙස හොඳට නුවණැසින් දරුවෝ කුඩා කාලේඳම බලාගෙන ඉන්නේ. ඒ නිසා ආදර්ශය දෙන්න. ඒ නිසා සක්‍ර පදවිටපත් වෙන මිනිස් භවෙන් ඉහළට ඔසවා තබන පළවෙනි ගුණාංගය තමයි මව්පිය උපස්ථානය. දෙවෙනි ලක්ෂණය තමයි කුලේ ජෙට්ටාපචායනං, තමන්ගේ පවුලේ තමන්ගේ කුලේ වැඩිහිටියා ඉන්නවනම් වයෝවෘදය ගුණවෘදය ඒ ඇයට හැකිතාක් සලකන්න, එයාට ගරු සැලකිලි දක්වන්න, එයාට ආහාර පාන ආදීන් උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න, වන්දනාමාන කරන්න පුළුවන් නම් වඳින්න. පින්නතුනි වැඩිහිටි කෙනෙකුට වඳින එකේ ආනිසංස හතරක් තියෙනවා. ආයු වන්නෝ සුඛං බලං, ආයුෂ ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපේ ලැබෙනවා, බලය ලැබෙනවා වැඩිහිටියන් වඳිනකොට. ඒ නිසා මේක ගෙදරම තියෙනවා, අපිට මේ පින්කම කරගන්න අවස්ථා නමුත් අපි මගේ හැර ගන්නවා. දැන් පන්සලල හාමුදුරුවෝ පින්නතුනි, හාමුදුරු කෙනෙක් පන්සලකට යනවා නම් ගිය ගම මේ පන්සලේ ලොකු හාමුදුරන්ට වඳිනවා. පන්සලෙන් පිට වෙනවා නම් පිට වෙනකොටම ලොකු හාමුදුරන්ට වැඩිහිටි හාමුදුරන්ට වඳිනවා. උදෑසන අවදි වෙච්ච මොහොතේ වඳිනවා, රාත්‍රියේ නිින්දට යනකොටත් වඳිනවා, දවසට කිහිප වතාවක් පන්සලේ ඉන්න ලොකු හාමුදුරන්ට වඳිනවා පොඩි හාමුදුරුවෝ. මේක පින්නතුනි ලොකු කුසලයක්, තමන්ගේ ආයුෂ නිරෝගී භාවය වැඩි වෙන්න ක්‍රමයක්. එනිසා මෙන්න මේ වැඩිහිටියන් සැලකීම උපස්ථාන කිරීම ගුණයක් විදිහට සලකනවා. සන්නං සකිල සම්බාසං, ප්‍රිය වචන කතා කිරීම. අනිත් අයගේ සිත සතුටු වෙන විදිහේ ප්‍රිය වචන කතා කිරීම. ප්‍රිය වචනය කියලා කියන්නේ මොකද්ද? හුඟක් hina යන කතාද? හුඟක් hina යන කතා කිව්වට ප්‍රිය වචන වෙන්නේ නැහැ. මොකද අනිත් අය සමාජයට ලක් කරන්න, අනිත් අය උපහාසයට ලක් කරන්න, අපහාසයට ලක් කරන්න අපට ඕන තරම් කතා කියන කුණ ලස්සන වචන. ඒව කිව්වට ඒවා සන්නං සකිල සම්බාසං වෙන්නේ නැහැ. ඒ කියන දේ අර්ථවත්යක් වෙන්නට ඕන. ඇතැම් විට මේ කියන වචනය කෙනෙක් වරදින් මුදවන්න කරන්න බැනුමක් වෙන්න පුළුවන්. ඒකත් ප්‍රිය වචනයෙන් බවට පත් වෙනවා බුදුදහම විදියට. පේසු නෙයිය පහයි නම් කේලම් කීමෙන් දුර වෙනවා. පින්නතුනේ සමාජ සම්බන්ධතා රඳා පවතින්නේ භාෂාව මත. භාෂාව තුල ලොකු බලයක් ගැබ්බෙලා තියෙනවා මේ සමාජ සම්මතය, සමාජ සහයෝගීත්වය, සමාජ සම්බන්ධතාවය සාර්ථකව පවත්වා ගන්න. ඒ නිසා අපි කතා කරන වචන වලින් අනිත් අයගේ සමගියට බාධා නොවන දේවල් කතා කරන්න අපි නිතරම සැලකිලිමත් වෙන්නට ඕන. අනිත් අය බේදවන දේවල් අපි කියන්නට හොඳ නැහැ. මේකත් පින්නතුනි තමන්ගේ ජීවිතයේ ඉහළට ඔසවා තබන ලක්ෂණයක්. මච්චේර විනයේ යුත්තං, මසුරු මල දුරු කරනවා, දැඩි ලෝභකම දුරු කරනවා. පින්නතුනි මානසික සුවයක් කරා යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ පරිත්‍යාග ශීලීත්වය කියන එක පින්නතුනි ඉතාම වටිනා දෙයක්. විශේෂයෙන් ලාංකික බෞද්ධයන්ට නම් පරිත්‍යාග ශීලීත්වය ගැන අමතුවෙන් කියන දෙයක් නැහැ. ඔබ මෙතන ඇවිල්ලා බණ ඇසීමෙන්ම ඔබ පේනවා ඔබ පරිත්‍යාගශීලී කෙනෙක් කියලා. නැත්නම් ඔබට මෙහෙම ඇවිල්ලා බණක් අහන්න බෑ. මෙතෙන්ට එන ඔබ ලොකු පරිත්‍යාගයක් කළා තියෙනවා. කාලය පරිත්‍යාග කළා තියෙනවා. අඩු ගානේ ගෑස් ටික හරි පරිත්‍යාග කළා තියෙනවා. ඒ නිසා ඔබ මෙතෙන්ට මේ ඇවිල්ලා ඉන්නේ. එහෙම නැත්නම් ඔබට මෙතෙන්ට එන්න බෑ. ඔබ දැඩි මසුරු කෙනෙක් නම් ඔබ මෙතෙන්ට ගේන එක ලේසි නෑ. ඒ නිසා ඔබ දැනටම ඒ ජයග්‍රහණය ඔබ කළා තියෙනවා ගැන සතුටු වෙන්න. හැබැයි පින්නතුන් මේක ටිකෙන් ටික අපි දිනු කරගන්නට ඕන. අපේ මේක ආරම්භ කරන්නේ අපේ ගෙදරින ඥාතීන්ට උපස්ථාන කළා. ටිකෙන් ටික පින්නතුනි අසරණයට සලකලා ටිකෙන් ටික ඉදිරියට යනකොට පින්නතුනි අපි ලෝකයම තමන්ගේ දරුවෝ විදියට බලන හුරු වෙනවා. ඒ නිසා අපේ අත් දෙක ලස්සන වෙන්නේ ඒ අත් දෙකෙන් ඇඟ ලස්සන කරාට විතරක් නෙවෙයි. අත් දෙක ලස්සන වෙන්නේ ඒ අතින් අරන් කෑම කෑවට විතරක් නෙවෙයි. අත් දෙක ලස්සන වෙන්නේ නියපොතු පාඩ කළාට විතරක් නෙවෙයි. අත් දෙක ලස්සන වෙන්නේ වලලු දැම්මට විතරක් නෙවෙයි. අත් දෙක ලස්සන වෙන නම් මොකද කරන්න ඕන? ඕ අත් දෙක ලස්සන අත් දෙකෙන් දෙන්න ඕන අනිත් ඇයට. අත් දෙකෙන් තමන්ගේ දෑතින් අම්මා තාත්තට සලකන්නට ඕන. අත් දෙකෙන් අසරණයට පිහිට වෙන්න ඕන. ලෙඩ දුක් වලට පත්වෙච්චට උපස්ථාන කරන්න ඕන. අන්න ඒකෙන් තමයි අත් දෙක ලස්සන වෙන්නේ. එහෙම අයට සසරේදී අත් දෙකට බාධා වෙන්නේ නැහැ. දෑත අහිමි වෙන්නේ නැහැ. හොඳ ශක්තිමත් දෑතක් ලැබෙනවා තමන්ට සසරේදී. කෙනසා පින්නතුනි මසරුකම ලෝභකම ටිකෙන් ටික අඩු කරන්න හුරු වෙන්න. දැනටත් ඔබ ඒක ජයග්‍රහණය කළා තියෙන්නේ. නමුත් ඒක ටිකෙන් ටික පින්නතුනි අප බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් හැටියට අපි එක දිනු කරන්න ඕන. සච්ඡං කෝදා බිබුන්නරං සත්‍ය වචන කතා කිරීම. දෙවි හිමියෙන්ම ඇත්ත වචන කතා කිරීම මනුස්සත්වයෙන් ඔබ ඔසවල තබලා දිව්‍යත්වයට පත් කරන ලක්ෂණයක්. ඇත්ත කතා කිරීම. කෝදා බිබුන්නරං හිතේ ක්‍රෝධය අනිත් අය කෙරෙහි අමනාපය ටිකෙන් ටික දුරු කිරීම. දැන් අපි ලක්ෂණ හතක් කිව්වා. මොනවද හත? මාතාපෙති බරංජන්තුන් මව්පියන්ට සැලකීම. දෙවෙනි ලක්ෂණය කුලේ ජෙට්ටා පචායනං තමන්ගේ පවුලේ කුලේ හින වැඩිහිටියන්ට සැලකීම ගරු කිරීම. ඊළඟට මාතාපෙති බරංජන්තුන් කුලේ ජෙට්ටා පචායනං සන්නං සකිල සම්බාසම් ප්‍රිය වචන කතා කිරීම. පේසුනේය පහයිනම් කේලම් නොකීම. මසුරු මල දුරු කිරීම. ඇත්ත කතා කිරීම. ක්‍රෝධ නොකිරීම. නැත්නම් මෛත්‍රී වැඩීම. මෙන්න මේ ලක්ෂණ හත පින්නතුනි දවස් දෙකක් කළා හරියන්නේ නැහැ. සමහර අම්මට තාත්තට සලකන්නේ ඇතැම් විට අන්තිම කාලේ. අන්තිම කාලේ විතරක් නෙවෙයි තමන්ට අවබෝධය ලැබෙච්ච මොහොතේ පටන්ම තමන් සලකන්නට ඕන. සමහර අය සලකන්නේ මිය ගියාට පස්සේ දාන දෙන්න විතරයි ඉන්නේ බලාගෙන. එහෙමත් නෙවෙයි. ඉන්න කාලේ පුළුවන් තරම් සලකන්නට ඕන. සමහර අයත්නම් සලකන්නේ දේපල ටික බෙදෙන කාලේ විතරයි. එහෙමත් නෙමෙයි පින්නතුනි. අපේ දිවි හිමියෙන්ම මේ ගුණාංග ටික අපේ ළඟ තියෙනට ඕන. පින්නතුනි, මෙන්න මේ ගුණාංග වලින් මොකද කරන්නේ අපේ ජීවිතේ? අපේ ජීවිතේ පින්නතුනි, අභ්‍යන්තර ලොකු වෙනසක් වෙනවා. මේ ගුණධම් එක්ක අපි නිතරම ඉන්නවා නම් අපට ජීවිතේ වැඩිපුර වාර ගණක් හිතෙන්නේ මේ ගැන. තමන්ට මව්පියන්ට සලකන්නේ කොහොමද? වැඩිහිටියන්ට උපස්ථාන කරන්නේ කොහොමද? ඇත්ත කතා කරන්නේ කොහොමද? කඩ පරිස්සම් කරගන්නේ කොහොමද? මේ දේවල් තමයි අපට නිතරම හිතෙන ජීවිතේ. ඒ විතරක් නෙමෙයි නිතරම සමන් මෛත්‍රී වඩන කෙනෙක් බවට පත් වෙනවා. නිතර පරිත්‍යාගී සීලී කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මේ ගුණ සරල ගුණ නෙවෙයි. මේ ගුණධම් අපේ ජීවිතේට නැති වුණාට පස්සේ තමයි පින්නතුනි අපට අනිත්‍යගේ අඩුපාඩුකම් අපේ හිතට එන්නේ. මේ ගුණාංග අපේ ජීවිතය තුන අඩු වෙනකොට තමයි අපට අනිත්‍යය කරපු අඩුපාඩුකම් නොසලකිලිකම් අපට පේන්නේ. මේ ගුණාංගයක අපි නිතරම ඉන්නකොට පින්නතුනි තමන්ගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. තමන්ගේ පින එන්න එන්නම ශක්තිමත් වෙනවා. දැන් අපි පිනක් කියලා අපල දුර වෙන්න කියලා කරන්නේ ඇතැම් විට සුළු සුළු දේවල් කරන්නේ. නමුත් පින්නතුනි අපලයක් කියලා කියන්නේ මොකද්ද? අපලයක් කියලා කියන්නේ තමන්ගේ අතීත ආත්ම භාවවල අකුසල කර්ම තමන්ට විපාක දෙන කාලය. ඒ විපාක දෙන කාලවලට මොකද කරන්න ඕන? ඒ විපාක දෙන කාලවලට නොයෙක් දේවල් කරන්න කියලා කියනවා. ජ්‍යොතිෂය කන්නේ නැහැ නොයෙක් දේවල් කරන්න කියලා තියෙනවා. නක්ෂාස්ත්‍ර බලන්නේ නැහැ නොයෙක් දේවල් කරන්න කියලා කියනවා. නමුත් පින්වතුනි බුදුහාමර මොකද දේශනා කළේ? බුදුහාමර දේශනා කළේ ඒක කුසලයේ අඩු වෙනකොට ඊට වඩා ප්‍රබල කුසල කරන්න දෙන්න. තමන්ට පින අඩුය කියලා කියන්නේ තමන්ට අපල කාල කියලා කියන්නේ අතීතයේ කරපු අඩුපාඩු විපාක දෙන කාලය. ඒක යටපත් වෙන විදිහේ ප්‍රබල කුසල තමන් දිනපතාම කරන්න. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමෙන් දේශනා කරන ක්‍රමය. වෙන කෙටි මාර්ග නැහැ. කෙටි මාර්ගවලුත් යම් යම් ප්‍රතිඵල තියෙනව නැත්තේ නැහැ. බුදුදහමේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දෙවියන්ට පුද පූජා තියන්න අපල දුරු වෙන්න යම් යම් දේවල් කරන්න කියලා යම් යම් විදිහට බුදුදහමේ දේශනා කරලා තියෙනවා. නමුත් ඒ බුදුදහමෙන් අගය කළා නැහැ. බුදුදහමෙන් වඩාත්ම අගය කරන්නේ හැකිතා ප්‍රබල කුසල් කරන්න තමන් ජීවිතේ. තමන්ගේ ගෙදර ඉඳගෙන අම්ම තාත්තා ඉන්නවා නම් ගෙදරම තමන්ට පින් කුඹරක් තියෙනවා. පින් කරගන්න. අම්ම තාත්තට සලකන්න. වැඩිහිටියන්ට උපස්ථාන කරන්න. නිතර දන් දෙන දෑත කුරු කරගන්න. නිතර මෛත්‍රී වඩන්න. මේව කරන්න කරන්න පින්නතුනි අපේ මානසික ශක්තිය එන්න එන්නම දිනු වෙනවා. තමට නිරෝගී භාවය ලැබෙනවා. තමන් කරන වැඩ සාර්ථක වෙනවා. දරුව සමගි වෙනවා. හුඟක් ජීවිතයේ සාර්ථකත්වයේ එන්න එන්නම තමන්ට වැඩි වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමෙන් අපල දුරු වීම සඳහා දේශනා කරපු කාරණය. සාමාන්‍යයෙන් අපල විතරක් නෙමෙයි පින්නතුනි මේ අපල දුරු වෙන ක්‍රමයේ බුදුහමර කාටද දේශනා කළේ? යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝන පමජ්ජති සෝයිමං ලෝකන් පභාසේති අබ්බහා මුත්තෝ චන්දිමා. බුදුහාඳුරගේ කාලේ හිටිය ලොකුම අකුසල් කරපු කෙනා කවුද? කීප දෙනෙක් හිටිය. ඒ අතරින් විශාල මිනිස් ජීවිත ඝාතනය කරේ කවුද? අඟුලිමාල. අඟුලිමාලට අපලයේ දුරු වෙන ක්‍රමයේ බුදුහමෝ දේශනා කළා. අර සිය ගණනක් මනුෂ්‍ය ඝාතනය කරපු එකේ කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් මැඩලන්න ශක්තිමත් වුණා. හැබැයි ආනන්තර කර්ම වුණොත් ඉන්නම් වළක්වන්න බෑ. දෙවෙනි ආත්ම භාවය අනිවාර්යෙන් විපාක දෙන සිද්ධ වෙනවා. ආනන්තර කර්ම හැර අනිත් සෑහෙන කර්ම ප්‍රමාණයක් පිනතුණි කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් මැඩලන්න පුළුවන්. 100%ක් බැරි වුණත් සැලකිතු ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒ නිසායි බුදුදහමෙහි හැකිතා පරිත්‍යාගශීලී වෙන්න, දන් දීමට වඩා ආනිසංසදායි සිල්වත් වීම, තමන්ගේ කය වචනය සංවර කරගන්න. ඊටත් වඩා ආනිසංසදායි තමන්ගේ කුසලයේ දිනු කරගැනීමේ සාර්ථකම වේගවත්ම ප්‍රතිඵලදායීම ක්‍රමය මොකද්ද? භාවනාව. භාවනාව තමයි තමන්ගේ කර්ම ශක්තිය කුසල ශක්තිය වේගයෙන්ම ඉහළට දිනු කරගන්න ක්‍රමය. භාවනා පිනතුනි විනාඩි 5කින් පටන් ගන්න ආරම්භේ. විනාඩි 5කින් බැරි නම් විනාඩි 2කින් පටන් ගන්න. සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා විනාඩි 2ක් මුලින් සිහි කරන්න. ඒක තත්පරයේ තත්පරයේ හරි දිනපතාම වැඩි කරන්න. මුලදී අපි වාඩි වෙලා කරන ඉරියව්වෙන් කරන්නේ. ඊට පස්සේ තමන් වාහන පදවනකොට, රැකී රක්ෂා කරනකොට, ඇවිදිනකොට, කෑම බීම වෙනකොට හැම වෙලාවෙම පිනතුනි මේ සිතිවිලි වැඩි කරගන්න. මේ විදිහට භාවනා දිනු කළ පින්නතුනි ඊළඟට පින්නතුනි අර සාමාන්‍ය කුසල් දහම් වලින් වළක්වන්න බැරි පැත්තක් අපේ ජීවිත තුල තියෙනවා. 30ක් 40ක් මේ කුසල කර්ම කළ පුළුවන්. නමුත් සාමාන්‍ය කුසල කර්ම වලින් වළක්වන්න බැරි පැත්තක් තවත් 60ක විතර පැත්තක් ජීවිතේ ඉතුරු වෙනවා. අන්න ඒ පැත්ත මොකද්ද පින්නතුනි? දිනපතාම අපි වයසට යනවා. දිනපතාම අපි මරණය කරා සමීප වෙමින් ඉන්නේ. දිනපතාම නැවත භවයකට කර්ම ශක්තිය සකස් කරමින් ඉන්නේ. මෙන්න මේ අභියෝග තුන පින්නතුනි. මහලු වීම, මරණයට සමීප වීම සහ නැවත උපතකට යාමට කර්මය සකස් කරමින් සිටීම. මෙන්න මේ තුන ජය ගන්න පින්නතුනි සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට බෑ. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දේශනාවකින් හැර වෙන කිසිඳු දේශනාවකින් මේ තුනෙන් ජයග්‍රහණය කරන්න බෑ. මෙන්න මේ තුන ජයග්‍රහණය කරන තමයි බුදුරෙක් 15 වෙනි ලෝකේ. පින්නතුනි දුකෙන් නිදහස් වෙන ක්‍රමය මොකද්ද? අපට දුකක් ඇති වෙන්නේ කොහොමද පින්නතුනි? අපට හිතට පීඩාවක් ඇති වෙන්නේ කොහොමද? අපට හිතට පීඩාවක් ඇති වෙන්නේ අපි දැකපු දෙයකින්, අපි අහපු දෙයකින්, ගඳ සුවඳ විඳපු දෙයකින්, දිවට රස විඳපු දෙයකින්, ශරීරයට පහස විඳපු දෙයකින්. මේට හැර වෙනත් දෙයකින් අපට දුකක් හෝ සැපක් ලැබෙනවද? පින්නතුනි බුදුහාමුදුරුවෝ තමයි දුක ලැබෙන විදිය, සැප ලැබෙන විදිය දේශනා කළේ. යම්තාක් ඔබ යමකින් සතුටක් වින්දනම් ඉන්නේ කොහොමද? ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා මේ ඉන්ද්‍රියන් පහෙන් අරමුණු ලබලා. මේන් බැහැර ක්‍රමයක් නැහැ. එහෙනම් පින්නතුනි අපි යමක් පිළිබඳව දුක් වෙනවා නම් කොහොමද දුක් වෙන්නේ? ඒත් මේ ඉන්ද්‍රියන් පහෙන් ගත්තු දේවල් වලින්මයි. හැබැයි පින්නතුනි මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නකොට ස්වභාවය මොකද්ද? ඒ අරමුණු ගත්ත මොහොතෙම එතනම ඒ අරමුණ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් අපි ලස්සන රූපයක් දැක්කනම් ඒ දැකපු රූපයේ එතනම ඒ අත්දැකීමේ එක්ස්පීරියන්ස් එක එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා ඒ නිරුද්ධ වෙච්ච දේ නැවත තාමත් තියෙන දෙයක් හැටියට අපි නැවත හිතාගෙන ඉන්නවා. අපිට කවුරු හරි බැන්නනම් ඒ බැනපු සද්දේ එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන නොදෙනියම නිසා ඒ බැනපු දේ මතක් කරනකොටම මොකද වෙන්නේ? මතක් වෙනකොටම නැවත ඒ සිද්ධිය එහෙම මනසට එනවා. පින්නතුනි අපි යම් තාක් ජීවිතේ සැප දුක් විඳනනම් එහෙනම් කොහොමද විඳලා තියෙන්නේ? අපි යම් තාක් ජීවිතේ සැප දුකක් විඳනනම් විඳෙ කොහොමද? අර නිරුද්ධ වෙච්ච අතීතේ එතනම ඇති වෙලා නිරුද්ධ වෙච්ච අතීතේ නැවත මනසින් සිහි කළා. පිනතුනි මෙන්න මේක තේරුම් ගත්තොත්, මෙන්න මේක තේරුම් ගත්තොත් පිනතුනි මේක තේරුම් ගන්න යලි යලිත් අපි ධර්ම දේශන අහන්නට ඕන. අපි පින්නතුනි මේක තේරුම් ගත්තොත් තමයි අපි බුදුහාඳුරන්ට සැබෑ ගෞරවය දක්වන්නේ. දැන් අපි හිතන්නේ අපි දැකපු අහපු දේවල් තාමත් ඒ විදිහට තියේ කියලා. නමුත් පින්නතුනි ඒ දේ තියෙන්නේ Taman සිහි කරන අවස්ථාවේ විතරයි. ඒ සිද්ධිය ඒ මොහොතේම ඇති වෙලා නිරුද්ධ වුණා. ඇසෙන් දැකපු රූපේ ඒ මොහොතේම ඇති වෙලා නිරුද්ධ වුණා. කනෙන් දැකපු රූපය එහෙමම නිරුද්ධ වුණා. නමුත් අපට දුක හටගන්නේ කොහමද? ඒ දේ මතක් කරනකොටම අපි ඒ සිද්ධියට යනවා. දැන් උදාහරණයක් ගමු. අපේ ළඟම කෙනෙක් මිය ගියා කියලා. අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපි අඬනවා නේද? අඬනකොට කොහොමද අපි අඬන්නේ? අපි මීට කලිනුත් මේ කතාව කිව්වා. මතක ඇති හිටිය පින්නතුන්ට. අනේ මගේ අම්මා සැලකුවේ මෙහෙමයි, මට සෙල්ලම් බඩු ගෙනත් දුන්නේ මෙහෙමයි, කිරි දුන්නේ මෙහෙමයි, ඉස්කෝලේ එක්කන් ගියේ මෙහෙමයි කියලා අඬන්නේ අපි. ඒ අඬන වේලාවෙදි පින්නතුනි ඒ සිද්ධි ටික තියෙනවද? ඒ සෙල්ලම් බඩු ටික තියෙනවද? ඒ දීපු කිරි ටික තියෙනවද? ඒ මුකුත්ම නැහැ පින්නතුනි ලෝකේ. ඒ සියලුම දේවල් පිළිබඳව මතකයක් විතරයි අපේ තියෙන්නේ. නමුත් අපි පින්නතුනි අපට දුක් සැපෙන්නේ කොහොමද? අපි යමක් සිහි කරනකොට අපි අතීතයට ගිහිල්ලා ඒ අතීතය තුල අපි ජීවත් වෙනවා. අපි දන්නේ නැහැ දැන් මේ මනසයි සිහි කරන්නේ කියලා. අපි අතීතයට ගිහිල්ලා අතීතය තුල ජීවත් වෙනවා. පින්නතුනි ඕන තරම් අඬන්න පුළුවන්, ඕන තරම් කඳුළු වෙනවා. අපි අතීතයේ ජීවත් වෙනකම් පින්නතුනි ඕන තරම් අඬන්න පුළුවන්, ඕන තරම් රාගය ඇති කරගන්න පුළුවන්, ඕන තරම් ද්වේෂය ඇති කරගන්න පුළුවන්. එහෙනම් බුදුදහමෙන් අපට කොහොමද කියන්නේ? බුදුදහමෙන් කියන්නේ පින්නතුනි දුකෙන් නිදහස් වෙන නම් අපි මොකද කරන්න ඕන? දුකෙන් නිදහස් වෙන නම් හුඟක් දේවල් කරන්න නැහැ. ටිකෙන් ටික කරුණු දෙකයි පුහුණු කරන් තියෙන්නේ. මොකද දෙක? සතියත් ප්‍රඥාවත් කියන දෙක, මයින්ඩ්ෆුල්නස් එකත් විස්ඩම් එකත්. මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ මොකද්ද? වර්තමාන මොහොතෙහි ජීවත් වෙන ස්වභාවය. තමන්ට ජීවිතේ වටිනාම දේ තමන්ගේ හිත. අන්න ඒ හිත වටිනාම දේ කියලා තමන් දන්නව නම් ඒ හිත ටිකෙන් ටික පුහුණු කරන්න. මොකටද පුහුණු කරන්නේ? වර්තමානයේ ජීවත් වෙන්න. වර්තමානයේ ජීවත් වීමට හුරු කරන ගමන් මගෙහි ප්‍රධාන පියවර තමයි ආනාපාන සති භාවනාව. අපේ පින්නතුනි ජීවිතයේ 99%ක්ම ජීවත් වෙන්නේ කොහෙද? ජීවත් වෙන්නේ අනාගතේ හෝ අතීතේ. 80%ක් විතර ජීවත් වෙන්නේ අතීතේ. අනිත් ටික ජීවත් වෙන්නේ අනාගතේ. දසම ගාණ වර්තමාන මොහොතේ ජීවත් වෙන්නේ. ඇතැමිට දසම ගාණක්වත් නැහැ. පින්නතුනි මේක හොඳට මතක තියාගන්න. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම්, ඔබ සැබෑ බෞද්ධයෙක් නම්, ඔබට ජීවිතේ හුඟක් දේවල් කරන්න නැහැ. කරන්න තියෙන්නේ හැකියතාක් දුරට වර්තමානයේ හිත තියාගන්න දක්ෂ වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ අතීතය අනාගතය අමතක කරන්න කියලනේ. වරදවා තේරුම් ගන්න එපා. අතීතේ යමක් සිහි කරනකොටම තමන් දක්ෂ වෙන්න ඕන. දැන් මේ තමන් සිහි කරන්නේ සැබෑ සිද්ධිය නෙවෙයි, ඒකේ මතකය දැන් සිහි කරන්නේ කියලා තමන් හිතගෙන දක්ෂ වෙන්නට ඕන. ඕන තරම් සිද්ධියක් අතීතයේ සිහි කරන්න පුළුවන්. බැනපු කෙනෙක්ගේ බැනපු සිද්ධියක් සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට මූණේ තියෙන ලස්සන නැති වෙන්නේ නැහැ. දැන් බැනපු කෙනෙක් සිහි කරනකොටම මූණ කොච්චර ඇතැමිට ලස්සන කළා තිබුණත්, මේකප් දාලා තිබුණත් මූණේ තියෙන ලස්සන නැති වෙනවා. පින්නොතනි බුදුදහමෙන් තමයි නියම මේකප් දාන ක්‍රමය කියලා තියෙන්නේ. ඒ නිසා හරියටම පින්නතුනි වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් නම් එදාට තමයි හදවතින්ම නැගෙන සතුටෙන්, සැබෑ සතුටෙන් තමන්ට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එදාට යා අනාගතයේ සහ අතීතයේ දෙකට දුවන්නේ නැහැ. වර්තමානයේ ඉඳගෙන ලස්සනට හරියට ගේට්ටුව ළඟ ඉඳගෙන ඇතුළු වෙන පිට වෙන අය දිහා හොඳට බලන් ඉන්නා වගේ එයාගේ මුහුණේ තියෙන හදවතේ තියෙන පැහැපත් බව නැති වෙන්නේ. අන්න ඒ වර්තමානයේ හිත තියෙන ගමම්ම අතීතයේ අරමුණක් සිහි වෙච්ච ගමම්ම තමන් දක්ෂ වෙන්න ඒක හේතුඵල ධමෙන් ඇතිවෙච්ච දෙයක්. ඒක අතීත අධ්‍යක්ීමක්. ඒක එතනම හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා කියලා බලන්න දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මෙන්න මේක තමයි, මෙන්න මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. මේක තමයි පින්නතුනි සැබෑ සතුට ලබන ක්‍රමය. හිතන්න එපා තමන් ගෙන්නේ නම් බැංකු ගිණුමේ සල්ලි වැඩි වුණාට තමන් සාර්ථකයි කියලා. හිතන්න එපා එන්නම තමන්ගේ උපාධි වැඩි වුණාට තමන් සාර්ථකයි කියලා. හිතන්න එපා එන්නම තමන්ට ඇති ගෙවල් ගන්න වැඩි වුණා කියලා තමන් සාර්ථකයි කියලා. තමන්ගේ සාර්ථකත්වය බලන ක්‍රමය මොකද්ද එහෙනම්? තමන්ගේ සාර්ථකත්වය බලන්නේ තමන් එන්නම තමන්ගේ සතුට වැඩි වුණාද කියලා බලන ක්‍රමය. ඒකට ක්‍රමය තමයි පිනතුණි සම්මා සතියත් සම්මා ඥානියත් ප්‍රඥාවත් එන්නම වැඩි වෙන්නට ඕන. මෙන්න මේක බුදුහාමුදුරුවෝ මිනිස්සෙක් වශයෙන් මිනිස් ගුණ දහම් ටික දිනු කරන ක්‍රමය දේශනා කළා. මිනිස්සෙක් වශයෙන් ඉක්මවල දෙවියෙකුට බවට පත් වෙන ඕන ලක්ෂණ ටික මේක කියලා තියෙනවා. නමුත් පිනතුණි දිව්‍ය පදවියත් බ්‍රහ්ම පදවියත් බුදුදහමෙන් අගය කළා නැහැ. සම්මා සම්බුද්ධෝත්පාද කාලයක පින්නතුනි අපට ජීවිතේ ලබන්න පුළුවන් ඉහළම ජයග්‍රහණය තමයි මෙන්න මේ සතිය සහ ප්‍රඥාව දිනු කිරීම. ඒ දිනු කිරීමත් එක්ක පින්නතුනි එන්න එන්නම තමන් සතුට වැඩිවන ගමන් මගක ඉන්නේ. එහෙම නැත්නම් පින්නතුනි මතක තියාගන්න එන්න එන්නම සතුට අඩු වෙන ගමන් මගක ඉන්නේ. එන්න එන්නම හැරමිටි අතට එන දවසක් අපට එනවා. ඒ එන්න එන්නම සතුටෙන් අනිත් පැතට තමයි යන්නේ. ඒ නිසා හැරමිටි අතට එන්න එන්න තමන් සතුට කරා යන ගමන් මගක් බවටපත් වෙනවා. සතියත් ප්‍රඥාවත් දිනු කරන්න පුළුවන් නම්. ඒ නිසා මේ සඳහායි බුදුහාඳුරුව අපට ධර්ම දේශනා කළේ. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව ජීවිතයෙන් ප්‍රයෝජන ගම්මු. වේගෙන් කාලය ගෙවෙනවා. මාර්යා විසින් පින්නතුනි දිනපතාම තත්පරයේ තත්පරයේ තමන්ගේ ජීවිතයේ කාලය පැහැර ගන්නවා. මාර්යා මේ කාලය බොනවයි කියලා කියනවා. ඒ නිසා මේ කාලෙන් ගන්න උපරිම ප්‍රයෝජනය තමයි මේ දහම වෙත දිනෙන් දින තමන් එන වේගය වැඩි කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිට ඊටාම සීමිත කාලය ලැබුණේ මං හිතන විදිහට මම මෙහි ආවට පස්සේ කියපු අඩුම කාලයක් කියපු බණ මේක. ඇත්තටම කියනවනේ මේ වගේ අඩු කාලයක බණක් මං කොහෙවත් කිව්වේ නැහැ. නමුත් කරන්න දෙයක් නැහැ. අපට ලැබිච්ච කාලය අනුව අපි අපේ යුතුය කමීටු කළා. ඔබත් දක්ෂ වෙන්න, මේ බණෙන් ප්‍රයෝජන ගන්න. බුදුදහමෙහි මනුෂ්‍ය ගුණ දහම් ටික දේශනා කළා. මනුෂ්‍ය ගුණ දහමින් ඉක්මවල යන දිව්‍ය ගුණ දහම් ටික දේශනා කළා. ඒ සියල්ලක්ම ඉක්මවලා තුන් ලෝකෙම ජය ගන්න මාවතක් සම්මා දිට්ඨිය පෙරමුණේ කරගත්තු සතිය සහ ප්‍රඥාව දිනු කරන මාර්ගයක් දේශනා කළා. ඒකට ඔබ දක්ෂ වෙන්න. ඒක තමයි බුදුහාඳුන කරන ගෞරවය. බුදුහාඳුරෝ ඇස්සිස් මස්ලේ දන් දීලා කරපු පරිත්‍යාගයට බුදුහාඳුරන්ට කරන සැබෑ ගෞරවය මේක අපි. ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්න අපි අධිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුන්ට ධර්මයේ පිළිබඳව මෙතෙක් අහපු කරුණු වලින් ගැටලු තියෙනම් අහන්නත් අපි අවස්ථාව ලබා දෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.